ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර මහත්තයාට ලොකු ප්‍රශ්නයක්, ගම්මන්පිල මහත්තයාට ලොකු ප්‍රශ්නයක්. කිරියල්ල ඇමතුමාට බාර දීලා තියෙනවලු මහා මාර්ග අමාත්‍යාංශයයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි. විශ්වවිද්‍යාල කොල්ලෝ පාරේ ඇවිල්ලා උද්ඝෝෂණය කරනවට විරුද්ධව මුගේ මොලේ තරම බලාගත්ත හැකින් උසස් අධ්‍යාපන ඇමතිකම බන්ධනාගාර ඇමතුමාට එහෙම බාර දුන්නා කියයි අලුගෝසුවන්ට ගෙනියන තමයි විශ්වවිද්‍යාල කොල්ලෝ. හැම වෙලේම බලන්නේ ජාතිවාදයේ අවුස්සලා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විතරක් නෙමෙයි රටම විනාශ කරන තත්ත්වයට පත් කරන්න. අපි ජහපාලනේ ඇති කරලා ජාතික ආණ්ඩුවක් හදලා ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේ රට කෙරෙහි තිබිච්ච යම් යම් මතිමතාන්තර වෙනස් කරලා රටේ ජාතිවාදයක් නැහැ, ත්‍රස්තවාදයක් නැහැ, බෙදුම්වාදයක් නැහැ කියන තත්ත්වයට ගේනකොට නැවත වතාවක් LDP ට පණ දෙමු කියන මේ ගම්මන්පිල්ලා වගේ අය ත්‍රස්තවාදයට උඩගිනි දෙන්න හදනවා.